චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත යෝ මහරජාය සමාචාරෝ අත්ථව්‍යාබාධායපි සංවත්තති පරව්‍යාබාධායපි සංවන්තති උභයව්‍යාබාධායපි සංවන්තති සත්ත අකුසල ධම්මා අභිවන්දන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ කොමාරාය ආය සමාචාරෝ කෝපාරම්භෝ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝ ඒති විහාරාධිපති ගරුතර නායක මහින්දපාණ වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරුවනේ නමස්කාරයි. සදහවත් වාසනාවන්ත පිළිතුනි. අද දින වාක්පුර පන්සල පුරවදාලෙහි කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේ සිදු කෙරෙන සීල සමාදානයේදී සිදු කෙරෙන ධර්ම දේශනාවට මුහුණ දීමටයි මේ අත්සන් බලාපොරොත්තු වන්නේ. පිළිතුනි, සද්ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට තියෙන මහා ආලෝකයක්. සද්ධර්මය කියලා කියන්නේ අපට අලුතෙන් ඇසක් ලැබුණා වගේ. අපට ලෝකය ගැන බලන්නට දැනට නිද්දකක් තියෙනවා. නමුත් ඊට වඩා ගැඹුරින් ලෝකය දෙස බලනකත් ඒ ලෝකය දෙස බලලා අපේ ජීවිතවලට එළඹෙන්නට තියෙන අනාගතයේ එළඹෙන්නට තියෙන දුක්ඛම් කටලවලින් නිදහස් වන්නට තියෙන දහමක් තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා කියන්නේ. බෞද්ධ දර්ශනය බුදුදහම කියලා කියන්නේ. එනිසා පින්වතුනි, අපසතර අනන්ත කාලයක් පින් කරලා කුසල දහම් වඩලා ඒ වගේම ප්‍රාර්ථනා කරලා ලබපු සම්බුද්ධ ශාසනික ප්‍රතිඵලයි ඔබ ආපාදමේ නෙලාගන්නේ. එනිසා ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවායි කියලා කියන්නේ පින්වතුනි, කල්පාන්තර ගානකින් කෙනෙකුට ලැබෙන ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ භාග්‍ය සම්පන්න අවස්ථාව ලබා ගන්නතු ඔබ අපට යුතු ප්‍රධානම කාර්යය තමයි අපට කොයිතරම් කටයුතු තිබුණත් ඒ කටයුතු සියල්ලටම වඩා ධර්ම ශ්‍රවණයට සහ ඒ ශ්‍රවණය කළ ධර්මය අනුව තමන්ගේ ජීවිතේ පාස්වා ගැනීම අපේ ජීවිතවල ප්‍රධාන තමන්ගේ අතර ගන්නට ඕන. ඒක පින්නතුනි, අපට අපේ ජීවිතයේ වඩාත්ම සැනසීදායක ලෙස ගත කරන්න විතරක් නෙවෙයි, අප ඇතුළු කරන අනිත්‍යයට ආශිර්වාදයේ පිණිසත්, ඒ වගේම අපේ දෙමව්පියන්ට ආශිර්වාදයේ පිණිසත්, ඒ වගේම අප කෙරෙහි බලාගෙන මෙත් යොමාගෙන ඉන්න අපේ වැඩිහිටියන්ට, අපේ සමකාලීනයන්ට විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ ළමා පරපුරට අපට වඩා බාලයට දෙන ලොකු ආදර්ශයක් වෙනවා අපි. මේ නිසා පින්තුනි, ධර්මය වෙනුවෙන් කරන කැපවීම තමයි හැබැයි කැපවීම ලෙස බුදුදහම අනුව අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ධර්ම වෙනුවෙන් නැඹුරු වෙච්ච ධර්ම ශ්‍රවණය කරන ධම්ම මාර්ගය හැසිරෙන ඔබ බොහොම සතුටට පත්වන්න, ඔබ මේ ලෝකේ ඉන්න සත්‍යයන් අතරින්, ඔබ මේ ලෝකේ ඉන්න මිනිස්යන් අතරින් ඉතාම භාග්‍ය සම්පන්න පිරිසක් කියලා. ඒ භාග්‍ය සම්පන්න බව ඔබ අද ලබාගෙන තියෙන අතරේ ඔබ වඩවඩාත්ම තවත් ධර්මයට නැඹුරු වෙලා සීල සමාධි ආදී ගුණධම් සම්පූර්ණ කරගෙන මේ ලැබුවා වූ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් ජන සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ උත්සාහ කරන්න. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැමතෙම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අප ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද අප මාතෘකාවන් තෝරා ගත්තේ සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේහි මජ්ක්‍ධිම කණ්ණාසකයේහි රාජවර්ගයේ එන බාහිතික කියන සූත්‍රය. මේ සූත්‍රයේ නම තමයි බාහිතික. පින්නතුනි බොහෝ සූත්‍ර ධර්මයන් අප කියවනකොට අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි බොහෝ දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේ විසින්මයි. ඒ අතරේ සමහර දෙවිවරු සඳහන් කරපු කාරණා තියෙනවා. ඒ වගේම බ්‍රහ්මයන් සඳහන් කරපු කාරණා තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාම දේශනා කරපු කාරණා තියෙනවා. ඒ නිසා බුද්ධ වාචික, දේව වාචික, ශ්‍රාවක වාචික ආදී වශයෙන් ධර්මයේ විවිධ කරුණු ඇතුළත් වෙලා තියෙනවා. ඒ අතරින් පින්නතුනි අද අප තෝරාගත් මාතෘකාවට ඇතුළත් වන මේ බාහිතික සූත්‍රයෙන් සඳහන් වෙන කරුණු බුදුරජාණන් වහන්සේගේ සෙවන ලංකා සමානව සිටිමින් උන්වහන්සේගෙන් ධර්මාදර්ශය ලබාගත්තු ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සලකන ආනන්ද මාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රයකුයි බාහිතික සූත්‍රය කියලා කියන්නේ. දිනක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවේදී ආනන්ද මාහිමිපාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සමීපයේ වැඩ සිටමින් දිනක් උදෑසන වේලේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරපු ආනන්ද ස්වාමීන් වහන්සේ උදෑසන ධානය වන්දනා සංධ්‍යා යාමයේ පිණ්ඩපාතෙන් වැළකීලා ඉන්න වෙලාවෙහි මුනුහන්සේ සවස්වරට සමීපයේ විසාකාවලින් ඉදි කරපු පූර්වාරාමයේ සමීපයේ වාසය කළා. මෙන්න මේ අවස්ථාවේදීම පොසොන් මහරජතුමා දහවල් කාලයේ ඒකකොණ්ඩරේක කියන ඇකාදිපිට නැගලා ඒ වගේම තමන්ගේ ප්‍රධාන අමාත්‍යවරයාවත් සමග සිටිය සිරිවට්ටන කියන ඇමතියත් සමග නුවර චාරිකාවේහි ඇතරෙමින් සිටියා. මේ අවස්ථාවේදී කොසල් මහරජතුමා දැක්කා ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මන් කරමින් ඉන්නවා. මේ අවස්ථාවේදී රජතුමා කියනවා අර සිරිවට්ටන ඇමතියට, ඇමතිය ඔබ ආනන්ද ස්වාමීන් වහන්සේ යන්න, ආනන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා වඳින්න, මා වෙනුවෙනුත් වඳින්න, වැඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරන්න ස්වාමීනි මද වේලාවක් නවතින්න කියලා ඉල්ලා සිටින්න කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී පින්නතුනි අර රජතුමා කියපු විදියටම සිරිවට්ටන ඇමතිතුමා ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා මදකට නවතින්න කියලා. කොසල මහරජතුමා මේ අවස්ථාවේදී ඇතු පිටින් බැහැලා සමීපයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේත් එක්ක සුමුදව කතා බහ කළා. කතා බහ කළ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මම කැමති ඔබ වහන්සේ සමග ටික වේලාවක් සාකච්ඡා කරන්න. ඒ සඳහා මම කැමති ඔබ වහන්සේ අචිරවතී කියන නදිය සමීපයට වඩිනවා නම් කියලා. ඒ සමීපයේ තිබුණු අචිරවතී ගංගාව, මේ ගංගාව සමීපයට වඩිනවා නම් මා දෙවියන් සතුටටපත් වෙනවාය. ඔබ වහන්සේට විශේෂ කාර්යයක් නැත්නම් මේ සඳහා මට උපකාර කරන්න කියලා සඳහන් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬ භාවයෙන් මේ ආරාධනාව පිළිගත්තා. අනතුරුව ස්වාමීන් වහන්සේ සංසුන් ගමනින් අචිරවතී නදී තීරයට වැඩම කළා. රජතුමාත් ඇතු පිටින් වැඩම කරලා ඇතා පිටින් යන්න පුළුවන් තරම් දුර ගිහින් බැහැලා ඉතුරු ටිකේ පයින් ගෙල්ලා ස්වාමීන් වහන්සේගේ ළඟ පෙනී සිටියා. මේ අවස්ථාවේදී සුහඳව කතා බහ කරපු රජතුමා පින්නතුනි ස්වාමීන් වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද මේ අහපු ප්‍රශ්නය? අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ, මේ ලෝකේ ඉන්නව නුවණැති බුද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් යම්කිසි කාය සමාචාරයක් කයින් කරන යම්කිසි කටයුත්තක් ඒ ලෝකේ ඉන්න නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් බැහැර කරනවා නම්, නින්දා සහගත ලෙස දුරු කරනවා නම්, එමදු කාය සමාචාර පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒකට කැමතිද? බුදුහාඳුරත් එහෙම කරනවාද කියලා හෙව්වා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, මහරජතුමනි, ලෝකේන නොයත සමනම් ප්‍රාඥයන් විසින් යම් කිසි කයින් කරන කාය සමාචාරයක් වැරදි කියලා බැහැර කරනවා නම්, නින්දා සහගත ලෙස බැහැර කරනවා නම්, ඊයේදී බුදුහාමුදුරුවෝ බැහැර කරනවාය කියලා. ඊළඟට අහුව ස්වාමීනි, ලෝකේ ඉන්න නොනැති ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් කිසියම් වචී සමාචාරයක් නැත්නම් වචනයෙන් කරන කතාවක් නින්දා සහගත ලෙස අවැඩයි කියලා බැහැර කරනවා නම්, ඒක බුදුරජාණන් වහන්සේ කරනවාද කියලා අහුවා. කියනව රජතුමනි, නෑ, ලෝකේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණාදී යම් කිසි දෙයක් යම් කිසි වචනයක් නින්දා සහගත ලෙස බැහැර කරනවා නම් බුදුරජාණන් වහන්සේත් ඒක බැහැර කරනවාය කියලා. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ, ලෝකේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණාදී යම් කිසි මනෝ සමාචාරයක් යම් කිසි සිටිවිලි සමුදායක් අවනැයි කියලා, ඒ වාගේම අයහපත වෙනස හේතු වෙනවායි කියලා බැහැර කරනවා නම් කිසියම් මනෝ සමාචාරයක් ඒක බුදුහාමුදුරුව පිළිගන්නවද කියලා හුවා. මේ අවස්ථාවේදී කියනවා ඒක ඒ බැහැර කරන දේ බුදුහාමුදුරුවත් බැහැර කරනවාය කියලා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව පිළිතුරු දුන්නා. දැන් මෙතනදී පින්තුනි ඉතාම වැදගත් කාරණයක් මෙය අහන්නේ. රජතුමා අහනවා, ලෝකේ ඉන්න නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් බැහැර කරන ආය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර කියන නැත්නම් අපට සරල භාෂාවෙන් කියනවා නම් අයින් කරන දේවල්, වචනයෙන් කරන දේවල්, සිතින් කරන සිටිවිලි කියන මේ අවැඩ පිණිස හේතු වන දයක් ලෝකේ තියෙනවා නම් නුවණැති අය විසින් බැහැර කරන බුදුරජාණන් වහන්සේ තේදී එලෙසම බැහැර කරනවා අය කියලා සඳහන් කළා. ඊළඟට අහනවා රජතුමා නැවතත් ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි, ලෝකේ මේ විදිහට නුවණැති අය බැහැර කරන යම් කිසි කාය, වචී, මනෝ සමාචාරයක් තියෙනවා නම් අන්න එමදු වූ සමාචාරයන් ඇයි ඒ ලෙස නින්දා අපහාස කරලා බැහැර කරන්නේ කියලා ඇහුවා. ලෝකේ යම් කිසි නුවණැති පිරිසක් සිතින් කයින් වචනයෙන් සිදුවන යම් කිසි ක්‍රියාවන් සිටිවිලි ආදී බැහැර කරනවා නම් ඒ බැහැර කරන්න හේතුව ඇයි කියලා ඇහුවා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, රජතුමනි, එවැනි දේවල් බැහැර කරන්නේ ඒවා අකුසල නිසා. ලෝකේ නුවණැති යමක් බැහැර කරන්නේ නිකන් නෙවෙයි, නුවණින් සලකලා බලලා. ඒ නිසා ඒ බැහැර කරන දේ අකුසල නිසායි බැහැර කරන්නේ කියලා. ඊට පස්සේ රජතුමා අහනවා, ස්වාමීනි, අකුසල කියලා කියන්නේ මොකද? කොහොමද අකුසල වන්නේ? ඊළඟට කියනවා, රජතුමනි, යමක් අකුසල වන්නේ ඒක සාවජ්‍ය නිසා, වැරදි සහගත නිසා. යමක් වැරදි සහගත නම් තමයි ඒක අකුසල වන්නේ. ඒ වාගේම යමක් අකුසල නම් ඒක බොහෝ විට වැරදි සහගතක් වෙනවා. ඊළඟට රජතුමා අහනවා, ස්වාමීනි, යමක් සාවජ්‍ය වන්නේ වෙයි? යමක් සාවජ්‍ය වන්නේ සත්‍යාකජ නිසා නැත්නම් දුක් සහගත නිසායි ඒක සාවජ්‍ය වන්නේ කියලා සඳහන් කළා. ඒ නිසා යම් කිසි දෙයක් ලෝකේ නුවණැති අය විසින් පැහැර කරනවා නම් ඒදී අකුසලයක්. ඒදී අකුසලයක් වන්නට හේතුව තමයි ඒක වැරදි සහගත දෙයක්. ඒක වැරදි සහගත දෙයක් වන්නේ ඒක දුක් සහගත දෙයක් නිසා. ඊළඟට අහුවා, ඒක දුක් සහගත වන්නේ ඇයි කියලා. මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා, රජතුමනි, යමක් දුක් සහගත වන්නේ ඒක දුක් විපාක ගෙන දෙන නිසා කියලා. ඊළඟට රජතුමා අහනවා, ස්වාමීනි, ඒක දුක් විපාක ගෙන දෙන්නේ ඇයි? මේ දිග ප්‍රශ්න මාලාවක් අහන්නේ මේ. ඊළඟට කියනවා, ඒක දුක් විපාක වන්නේ ඒක කරන කෙනාට අයහපත පිණිස පවතිනවා. අත්තව්‍යාපාදාය සංවතති, කරන කෙනාට සමාජ අයහපත පිණිස පවතින දෙයක්. ඒ විතරක් නෙවෙයි, අනිත් අයට බැහැර පුද්ගලයන්ට අයහපත පිණිස පවතින දෙයක්. උභයව්‍යාපාදාය සංවතති, සමාජ අනුන්ට දෙපිරිසටම අයහපත පිණිස වෙන දෙයක්, ඒ නිසයි බැහැර කරන්නේ කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා මෙවැනි ක්‍රියාවන් මෙවැනි වචන මෙවැනි සිටිවිලි යම්කිසි කෙනෙක් ජීවිතයට බාහිර කරනවා නම් එවැනි කෙනාගේ අකුසල ධම්මා අභිවට්ටಂತಿ අකුසල ධම්ම වැඩෙනවා කුසල ධම්මා පරිහායಂತಿ කුසලය පිරිනෙනවා කුසලිය සහ අකුසලය කියන දෙක පින්නතුනි ඉතාම වැදගත් කාරණා දෙකක් අකුසලයෙන් වන්නේ අපේ ජීවිතයේ කලු පැත්තේ වැඩි වෙන එක ජීවිතයේ අභාග්‍ය සම්පන්න පැත්තට යොමු වෙන එක එනිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සබ්බේති අකුසල ධම්මා අදෝ භාවං ගමනියා කියලා සියලුම අකුසල ධම්ම කුද්දලයා පහලට මෙලන කාරණායි කියලා ඒ වගේම දේශනා කරනවා සබ්බේති කුසල ධම්මා උපරි භාවං ගමනියා සියලුම කුසල ධම්ම කුද්දලයා ඉහළට නම්වනවායි කියලා අකුසල ධම්ම ගැන කියන්නේ ජීවිතයේ කළු පැත්ත කියලා. කුසල ධම්ම කියලා කියන්නේ ජීවිතයේ සුදු පැත්ත කියලා. මෙන්න මේ නිසා පින්තුනේ අකුසලේ බැහැර කරන්නත් කුසලේ වඩන්නත් බුදුදහමෙන් අපට අනුශාසනා කරනවා. ඊළඟට රජතුමා මෙන්න මේ ප්‍රකාශය අහලා කුමක්ද ලෝකේ ඉන්න නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසියක් බැහැර කරනවා නම් අයහපතේ කියලා. ඒ දේ බැහැර කරන්නේ අකුසලේ නිසායි. ඒ දේ බැහැර කරන්නේ වාද්‍ය සහිත දෙයක් නිසා සාවජ්‍ය නිසා ඒ වගේම ඒ දේ බැහැර කරන්නේ දුක් සහගත නිසා ඒ දේ බැහැර කරන්නේ දුක් විපාක ගෙන දෙන නිසා ඒ දේ බැහැර කරන්නේ සමන්ට අනුන්ට දෙපිරිතටම අයහපත පිණිස හේතු වන නිසා ඒ දේ බැහැර කරන්නේ අකුසල දහම් වැඩෙන නිසා කුසල දහම් පිරිහෙන නිසා කියන මෙන්න මේ කරුණ දේශනා කරපු අවස්ථාවේදී රජතුමා දෙහිම ප්‍රසාදිරපත් වුණා. මම යම්කිසි කාරණයක් ඔබ වහන්සේගෙන් අහන්න කියලා හිතාගෙන ආවනම් ඒ කාරණාව ඔබ වහන්සේ ඉතාම මැනවින් බොහොම විශ්ලේෂණාත්මක විදියට ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන්ම ඔබ වහන්සේ මට පිළිතුරු දුන්නාය කියලා කොසල් මහරජතුමා ස්වාමින් වහන්සේ කෙරෙහි දෙහිම ප්‍රසාදිරපත් වුණා. ඊළඟට රජතුමා අහනවා යම්කිසි අකුසල දහම් කියලා දෙයක් තියෙනවා නම් අන්නේ යකුසල දහම් සියල්ලක්ම බුදුහාමුදුරෝ දැහැර කිරීම වර්ණනා කරනාද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී දැහැර කිරීම වර්ණනා කරනවායි කියන අමුතුවෙන් ආනන්ද හාමුදුරුවෝ සඳහන් කළේ නෑ. ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ තියෙන සියලුම අකුසල දහම් ප්‍රහීන කළාය කියලා. එතකොට ප්‍රහීන කළාය කියන කාරණෙන් අපට පැහැදිලි වෙනවා බුදුහාමුදුරේ කගේ කළාය කියලා. උන්වහන්සේ ප්‍රායෝගික ශාස්ත්‍රවරයෙක්. ලෝකයේ දර්ශනය විතරක් සඳහන් කරලා වෙනම හිතිය ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. උන්වහන්සේගේ ධර්මයි ජීවිතයයි දෙකක් නෙවෙයි එකක් වුණා. ඒ වගේම බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතත් එහෙමයි. මාර්ගඵලලාභ උත්සමයන්ගේ ජීවිතත් ධර්මයක් එකක් බවට පත් වුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ප්‍රායෝගික ශාස්ත්‍රවරයෙක් හැටියට ආනන්ද හාමුදුරුවෝ ඉතාම නිවැරදි වචන භාවිත කරමින් සඳහන් කරනවා. වර්ණනා කරනවා කියලා නෙවෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ මේ සියලුම අකුසල දහම් ප්‍රහීන කළ තියෙනවායි කියලා සඳහන් කළා. ඒ වගේම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කුසල දහමින් සමන්වාගතයි කියලා. කුසලයෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච උත්සමයේ උන්වහන්සේ සතරේදී පාරමිතා පුරලා අපරමාණ පුණ්‍ය මහිමයකින් පුණ්‍ය මහිමේ උපරිම භාවයට පත්වෙච්ච පුද්ගලයෙක් වගේම මේ ලෝකයේ වශයෙන් කුසලය වඩන්නට පුළුවන් උපරිමයට කුසලය වඩලා ආස්වාස්ත්‍ය ඥානය ප්‍රතිවේද කළා විතරක් නෙවෙයි අනිත් සියලටම වඩා කලින් උන්වහන්සේගේ ඥාණයෙන් කිසිඳු වෙනත් ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව සිය ඥාණයෙන්ම ලෝක යථාර්ථය අවබෝධ කරගත්තු නිසා බුදුහාමුදුරුවෝ ලෝක අනිත් සියලටම වඩා සුවිශේෂී කෙනෙක් බවට පත් වෙනවා. මේ කාරණා ටික දේශනා කරලා ඊළඟට නැවතත් කොසල් මහරජතුමා බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි ලෝකේ යම්කිසි නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කිසියම් කාය සමාචාරයක් යහපත් කියලා ප්‍රශංසා කරනවා නම් වෙනත් විදියකින් කියනවා නම් ඒව අයහපත් කියලා දැහැර නොකරනවා නම් අන්න ඒ ලෝකයේ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් වර්ණනා කරන දැහැර නොකරන දේවල් මොනවාද කියලා ඇහුවා. දැන් මේ කුතුහලය ගැන අහන්නේ ඥාස්සහවිදේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මහරජතුමනි ලෝකේ යම් කිසි දෙයක් යම් කිසි කාය මේ ක්‍රියාවක් වචනමය දෙයක් නැත්නම් සිටිවිල්ල මනෝ සමාජාරයක් මෙවැනි දියක් කුසලයක් නම් අන්න ඒ කුසලය තමයි ලෝකේ නුවණැති අය විසින් වර්ණනා කරන්නේ ප්‍රශංසා කරන්නේ බැහැර නොකරන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟ රජතුමා අහනවා ස්වාමීනි කුසලය කියන්නේ මොකටද? ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි කුසලය කියලා කියන්නේ අනවශ්‍ය වූ දෙයක. අනවශ්‍ය දෙයකයි කුසලය කියලා කියන්නේ. ඊළඟට අහනවා අනවශ්‍ය දෙය කියන්නේ මොකද්ද? අනවශ්‍ය දෙය කියන්නේ සුඛ සහගත දෙය. සුඛ සහගත දෙයයි සැප සහගත දෙයයි අනවශ්‍ය කියලා කියන්නේ. ඊළඟට අහනවා ස්වාමීනි අනවශ්‍ය දෙය කියන්නේ නැත්තම් සුඛ සහගත දෙය කියලා කියන්නේ මොකටද? සුඛ සහගත දෙය කියලා කියන්නේ ලෝකේ සැප විපාක ගෙන දෙන දෙයට කියලා. ඊළඟට අහනවා ස්වාමීනි සැප විපාක ගෙන දෙනවායි කියලා කියන්නේ මොකටද? මේ අවස්ථාවේදී සඳහන් කරනවා යම් කෙනෙක් නේවාස්සව ව්‍යාපාදයේ සම්මතති ඒ කරන කෙනාට අයහපත පිණිස හේතු නොවනවා නම් ඒ වාගේම අනුන්ට අයහපත පිණිස නොපවතිනවා නම් ඒ වාගේම සමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අයහපත පිණිස නොපවතිනවා නම් අන්න එවැනි දෙයට කියනවා සැප විපාක ගෙන දෙන කාරණා කියලා සඳහන් කළා. එවැනි ක්‍රියාවන් කරන කෙනාගේ කුසල ධම්මා අභිවට්ටන්ති. කුසල ධම්ම වර්ධනය වෙනවා. අකුසල ධම්මා පරිහායන්ති. අකුසල ධම්ම පිරිනවනවා. එනිසා නිතර කුසලයට බර වෙන කෙනාගේ පින්නතුණි ජීවිතයේ යහපත වැඩි වෙනවා. ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ධර්ම පින්නතුණි සාන්දෘෂ්ටිකෝ ධම්මක්. මෙලවදීම විපාක ගෙන දෙන ධම්මක්. බොහෝ දෙනෙකුට බොහෝ ආගම්වල තියෙන ලක්ෂණය තමයි සුගතිය හෝ ස්වර්ගය හෝ මොක්ෂය හෝ මරණයෙන් පස්සේ කියවෙන ධමයක් කාරණයක්. නමුත් බුදුදහමේ විමුක්තිය බුදුදහමේ සඳහන් වන සැපය පින්නතුනි සාන්තෘෂ්ටික වශයෙන් මෙලවදීම අපට ලබන්න පුළුවන් ප්‍රතිඵලයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් දහන් මඟට යම් කිසි විදියකින් බැසගත්තා නම් නිවැරදි ලෙස ඒ බැසගත්තු මොහොතේ පටන්ම පින්නතුනි ධමයේ ආනිසංස සමන්ට දැක ගන්න පුළුවන්. ඒක ධමයේ තියෙන සුවිශේෂී ආනිසංසයක්. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අහලා හුරු පුරුදු වෙච්ච උන්වහන්සේගේ සදහම් මඟ නිවැරදිව තේරුම් ගත්තෝ උන්වහන්සේගේ ආකල්ප සම්පත්තිය මැනවින් වටහාගෙන හිටිය ආනන්ද මාහිමිපාණන් වහන්සේ මේ දේශනාව කරපු අවස්ථාවේදී පින්නතුනේ පොසොන් මහජතුමා නැවතත් ප්‍රසාදයටපත් වුණා. හරියම සතුටුණා. සතුටුණා විතරක් නෙවෙයි කියනවා ස්වාමීන් වහන්සේ කැමති නම් මං මගේ ඉන්න මේ මංගල හස්ති රාජයා මම ඔබ වහන්සේට පූජා කරනවා. ඔබ වහන්සේ කැමති නම් මට ඉන්න මගේ මංගල අස්සයා මම පූජා කරනවා. ඔබ වහන්සේ කැමති නම් ඔබ වහන්සේ කැමති තැනකින් මං ගම්වර පූජා කරනවා. නමුත් මම දන්නවා මේ කිසිවක් ඔබ වහන්සේට කැප නැහැ. මේ කිසිවක් ඔබ වහන්සේ පිළිගන්නේ නැහැ කියන එක මම දන්නවා. ඒ නිසා ස්වාමීනි මගේ මේ උතුරු සළුවක් තියෙනවා. ඉතාම වටිනා උතුරු සළුවක්. මේ උතුරු සළුව මට දුන්නේ වේදේහ පුත්‍ර වූ අජාසත් මහ රජතුමා. අජාසත් මහ රජතුමා දීපු මෙන්න මේ උතුරු සළුව මා ඔබ වහන්සේට පූජා කරනවා කියලා සඳහන් කළා. මේක පින්තුනි විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවේදී සයිතුමා තමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කරපු අවස්ථාව. නමුත් ආනන්ද මාහිමිපාණන් වහන්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අදහම්මාවට මැනවින් තේරුම් ගත්තු ශ්‍රාවකෙක් හැටියට උන්වහන්සේ මේ වන විට රහත් වෙලා හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. නමුත් පින්නතුනි උන්වහන්සේ මැනවින් ධර්මය දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව සඳහන් කරනවා රජතුමනි මට සිවුරු තියෙනවා. මට අමුතුවෙන් සිවුරු අවශ්‍ය නැහැ කියලා. මේ අවස්ථාවේදී පින්නතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ යලිත් වතාවක් රජතුමා සඳහන් කරන ස්වාමීන් මේක මා කෙරේ කරුණාවෙන් බාර ගන්නෑ කියලා. නැවත වතාවක් රජතුමා සඳහන් කරපු අවස්ථාවේදී පින්නතුනි උන්වහන්සේ මේ පිළිකර බාරගත්තා. ඒ විතරක් නෙවෙයි රජතුමා සඳහන් කරනවා ස්වාමීන් මේ අවස්ථාවේදී ඔබ වහන්සේට තියෙන ওই දැනට පාවිච්චි කරන සිවුරු අනිත් ස්වාමීන් වහන්සේට දීලා ඔබ වහන්සේ මේ සිවුර මේ උතුරු සළුව සිවුරක් කරලා තුන් සිවුරක් කරලා පාවිච්චි කරන්නයි කියලා. මේ අවස්ථාවේදී පින්නතුනි ස්වාමීන් වහන්සේ මේ සිවුර මේ සළුව බාරගත්තා. රජතුමා ඊටාම ප්‍රසාදය ප්‍රකාශ කරලා රජතුමා කියනවා ස්වාමීනි මට හුඟක් වැඩපළ තියෙනවා මට අවසරය ඔබ වහන්සේගෙන් ඉක්මෙන්නේ කියලා එතනින් නික්මලා ගියා. බුදුරජාණන් වහන්සේ වෙත ගිහිපු ආනන්ද හාමුදුරුවෝ මේ වෙච්ච සිදුවීම් සියල්ලක්ම පිළිතුණි. ඒ විදිහටම සඳහන් කළා. බුදු හාමුදුරුවෝ තමන් වහන්සේගේ ප්‍රසාදය සඳහන් කළා ප්‍රකාශ කළා. ආනන්දේ පොසොන් රජතුමාට මහා භාග්‍යයක් ඔබ වහන්සේගෙන් මේ අනුශාසනාව ශ්‍රවණය කරන් ලැබීම කියලා මේ අනුශාසනාව අනුමත කළා. අනිත් ස්වාමීන් වහන්සේලා සතුටින් මේ අනුශාසනාව අනුමෝදන් වුණා කියලා සඳහන් කළා. පින්නතුනි මේ අනුශාසනාවෙන් ඉතාම වැදගත් කාරණයක් ප්‍රකට වෙනවා. කුසලයේ සහ අකුසලයේ කියන කාරණා දෙක පැහැදිලිවම දක්වන අවස්ථාවක් මේක. මෙවැනිම සූත්‍ර අනුසාරයක් පින්නතුනි අපට දැක ගන්න පුළුවන් කාලාම සූත්‍රයෙන්. මේ පින්නතුන් අහලා තියෙන විට මා අනුස්සවේන මා පරම්පරා ආදී වශයෙන් කාරණා 10ක් ගැන කාලාම සූත්‍රය සඳහන් කරනවා. යම් කෙනෙක් යමක් බැහැර කරන්න නම් කරන්න ඕන දේ ගැන සඳහන් වෙනවා. කාලම් සූත්‍රයේ සඳහන් වන්නේ පින්තුනි බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නවා යම් කිසි දෙයක් අතීතයෙන් ආව නම් පිටක සම්ප්‍රදායෙන් ආව නම් පරම්පරාවෙන් ආව නම් ඒ සියලුම දේවල් බැහැර කරන්න ඕනේ කියලා. නමුත් කාලම් සූත්‍රයෙන් එවැනි දේශනාවක් නෙමෙයි කරන්නේ. මා අනුසවේන කියලා කිව්වට ඒ කරුණ 10ම කියලා අවසානයේ කාරණයක් සඳහන් කරනවා. මොකද කාරණය යම් කිසි ක්‍රියාවක් යම් කිසි දෙයක් තියෙන තුනේ සාවජ්‍ය නම් අන්න ඒ සාවජ්‍ය දෙය අපි බැහැර කළ යුත්තේ. යම් කිසි දෙයක් අනවශ්‍ය වූ දෙයක් නම් අන්න ඒ අනවශ්‍ය වූ දේ අපි බැහැර කළ යුතු නෑ. ඒදී අපි පිළිපදිනට ඕන. ඒ වගේම යම් කිසි අයින් කරන හෝ වචනයෙන් කියන හෝ සිතින් සිතන සිටිවිල්ලක් විඤ්ඤෝපසක්ක නම් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ තියෙනවා නම් අන්න ඒ ප්‍රශංසා කළ තියෙන දේ පින්නතුනේ අපවිසිනුත් අනුගමනය කළ යුතුයි. මේක තමයි නිර්ණායක. යමක් නිවැරදිද කියලා බලන්න නිර්ණායක මේවා. විඤ්ඤෝ ගරලික නම් නුවණැත්තන් විසින් ගරහා කළ තියෙනවා නම් අපස් පින්නතුනේ එවැනි දේ බැහැර කළ යුතුයි. බුදුදහමේ අනුව පින්නතුනේ වැඩි පිළිසක් පිළිගන්න දේ නෙවෙයි අනුමත කරන්නේ. මේක සුවිශේෂී අවස්ථාවක්. බුදුදහමෙන් යමක් නිවැරදිද කියලා පිළිගන්න නිර්ණායකයක් තමයි විඤ්ඤෝපසත්ත විඤ්ඤෝගරහිත කියන කාරණා දෙකෙන් බැලීම. නුවණැත්තන් වැඩි පිළිසක් ගැන සලකලයි තීරණය කරන්නේ. ඒ නිසා නුවණැත්තන් විසින් ගරහා කරනවා නම් ඒක බැහැර කරන්නට ඕන. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවා නම් අපි ඒක පිළිපදින්නට ඕන. ඒ වගේම යම් කිසි දෙයක් අකුසලයක් නම් ඒ අකුසලයේ බැහැර කරන්නට ඕන. යම් කිසි දෙයක් කුසලයක් නම් ඒ කුසලයේ උපස්ථාපස් වැඩිය යුතුයි. මේකයි පින්නතුනි ධර්මයේ පිළිබඳව යම් යම් කරුණු පිළිබඳව තියෙන නිර්ණායක වෙලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි කුසල අකුසල දෙකේ වෙනස හඳුනා ගන්නට තියෙන ඉතාමත් වැදගත් අවස්ථාවක් තමයි පින්නතුනි මහාචත්තාරිසික සූත්‍රය තුළත් වෙන කාරණා. මජ්ක්‍ධිමනිකායේ තියෙනවා මහාචත්තාරිසික කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිය පිළිබඳව. අන්න ඒ සම්මාදිට්ඨිය දේශනා කරන අවස්ථාවේදී කුසලය ගැන කරුණ සඳහන් වෙනවා. අන්න ඒ සම්මාදිට්ඨියේ සඳහන් වෙනවා පින්නතුනි සම්මාදිට්ඨියෙන් පහන් දෙක්කවේ දොයන් වදාමි කියලා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුසලය. අන්න ඒ සම්මාදිට්ඨිය නැමැති කුසලය ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ ප්‍රභේද දෙක? සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. අත්ති වික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. සම්මාදිට්ඨියක් කියනවා ශාස්ත්‍රවෝ පිනට නැපුරු වූ ඒ වාගේම සැප විපාක දෙන දෙන පුඤ්ඤ භාගිය වූ සම්මාදිට්ඨියක් තියෙනවා. මේක තමයි පින්නතුනේ කුසලයේ මූලික අවස්ථාව. ශාස්ත්‍රවෝ ඒ වාගේම පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය අපි කියනවා සම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. පින්නතුනේ මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. අබෞද්ධයෙකුට උනත් පුළුවන් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නට. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්ම දේශනා කළේ පිළිතුණි නියත මිත්‍යා දෘෂ්ටියින් අය සම්මාදිට්ඨියට පත් කරන්න. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සමහර අය ඉන්නවා නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති සුකට දුක්පටානම් අම්මානම් පලන් විපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පරෝලෝකෝ ආදී වශයෙන් කියන කාරණා 10ක් පිළිබඳව දානේ විපාක නැත යාගේ විපාක නැත ආදී වශයෙන් සිල්වත් ප්‍රමණ බ්‍රාහ්මණයන් නැත ආදී වශයෙන් කියන කරුණු 10ක් පිළිබඳව ගැටි වැරදි හැඟීමක් තියෙන අය සමාජේ ඉන්නවා. අන්නේ මිත්‍යා දෘෂ්ටියින් අය සම්මාදිටියට පත් කරන් තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙම ධර්ම දේශනා කළේ. අන්නේ ආකාරයෙන් නියත මිත්‍යා දෘෂ්ටියින් මිදෙන කෙනා දැන් දෙවනි වතාවට එන්නේ ඊළඟට එන්නේ මෙන්න මේ සම්මස්තකත සම්මාදිටිය කියන අවස්ථාවට. මේ පුද්ගලයා අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හොතම් අත්ති සුකට දුක්කටානම් සම්මානම් පලන් විපාකෝ ආදී වශයෙන් දුන් දෙහි විපාකයට යාගේ විපාකයට ආදී වශයෙන් මෙන්න මේ කර්ම කල අදහන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ පින්තුණු උන්වහන්සේ දෙනා ඉන්නේ මෙන්න මේ කර්ම කල අදහන ස්වභාවයෙන්. කර්ම කල ඇදීම පින්තුණි අපේ ජීවිතවල ලොකු ආලෝකයක් ලැබෙන හේතුන කාරණයක්. යම් කෙනෙක් කර්ම කල අදහන්නේ නොඅදහා ඉන්නවා නම් එවැනි කෙනාට පින්තුණි ඕනෑම වැරදි වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා කුසලයට නැඹුරු වෙච්ච කෙනාගේ මූලික පියවර තමයි මෙන්න මේ වගේ කුසල ධර්මවල යෙදීම. ඒක සම්මස්තක සම්මාදිටියත් එක්කෙන තමන්ගේ ඇති වෙන දිනුවක්. මෙන්න මෙවැනි කෙනා තමයි බොහෝ විට පින්තුණි දානමයන් පුණ්‍යකිරිය වස්තු, සීලමයන් පුණ්‍යකිරිය වස්තු, භාවනාමයන් පුණ්‍යකිරිය වස්තු ආදී වශයෙන් සඳහන් කරන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලන් නිතරමයි යෙදන්නේ. බුදුහාමුදුරුවෝ නිතරම අගය කළා සින්දාම් කරන්න කියලා. සමහර ඇත්තන් ඇතැම් විට හිතාගෙන ඉන්නවා සමහර වන පොත්පත් කියපු අය බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න කියලා නෑ කියලා සමහර අය කියනවා. එහෙම එකක් නෑ පින්නතුනි. බුදුහාමුදුරුවෝ නිතරම පිනට උනන්දු කෙරෙව්වා. මා පුණ්‍යස්ස බහේ කියලා පිනට බය වෙන්න එපා කියලා කිව්වා. ඒ වගේම පින්දාම් කරන කෙනා යලි යලි පින්කම් කරන්න කියලා කිව්වා. උන්වහන්සේලක දේශනා කළේ පින්නතුනි සුකෝ පුණ්‍යස්ස උච්චෝ කියලා සඳහන් කළා. යම් කෙනෙක් ජීවිතේ වැඩිපුර පින්දාම් සිදු කරනවායි කියලා කියන්නේ ජීවිතේ වැඩිපුර සැපරැස් කර ගැනීමක් කියලා. ඒ නිසා යම් යම් අයයන් විට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් නිරෝගී භාවයෙන් ජීින වෙන විදියත් සමහරයාගේ ජීවිතවල පින්නතුනි ලොකු හිස්භාවක් තියෙනවා. මෙන්න මේ හිස්භාවට ප්‍රධානම හේතුව තමයි අර සද්ද ආදී සප්කාරය ධනයන්ගේ තියෙන අඩුව. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ආර්ථිකයෙන් අධ්‍යාපන ආදී කාරණාවලින් සමෘද්ධිමත් වුණාම අපේ ජීවිත සම්පූර්ණයි කියලා. නමුත් පින්නතුනි ජීවිතයේ සැලෑ සමය වනට බලනකොට එය ලොකු හුදකලා භාවකින් ඉන්නේ. ලොකු පාළුවක් ලොකු හිස්භාවක් ජීවිතවල රැඳෙන්නේ ඇයට අර කුසලයේ තියෙන පිනේ තියෙන අඩුව නිසා. ඒ නිසා අපි නිතරම පිනට බරව ජීවිත ගත කරන්නට ඕන. ඒ පින්කම් කරන්න පින්තුනේ තමයි ජීවිතේ එළඹෙන්න තියෙන හුඟක් කරදර කම්කටොළු අඩු වෙනවා. ඒ පින්කම් කරන්න තමන් එකයි අනිත්‍ය ලොකු ආශිර්වාදයක් වෙනවා. පින්කම් කරන්න අපදියා බලාගෙන ඉන්න අනිත්‍යයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඒ සියල්ලම වඩා පින්තුනි පින්දහම් කරනකොට තමන්ගේ හුඟක් කටයුතු සාර්ථක වෙනවා. අධ්‍යාපනයේ යෙදෙන කෙනෙක් නම් අධ්‍යාපනයේ කටයුතු වඩා ඉක්මනින් සාර්ථක ඉලක්කතර ළඟා වෙනට හේතුවක් වෙනවා. ඒ වගේම රැකියාවක යෙදෙන කෙනෙක් නම් කරන රැකියාව වඩාත්ම නිවැරදිව වඩාත්ම උසස් ආකාරයෙන් කළා තමන් බලාපොරොත්තු වන ආකාරයට දැහැමි වෘත්තියෙන් ඉදිරියට යන්නට ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජ ජීවිත සම්බන්ධතා සහිත ජීවිත ගත කරන කෙනෙක් නම් අන්‍යෝන්‍යයන් අතරේ සුහදතාවයේ දිනන වෙලා තීර්ථමත් කෙනෙක් හැටියට තමන්ට කාලය ගත කරන්නට ඒක හේතුවක් වෙනවා. සිල්වත් ජීවිතය අනිසංස හැටියට විසරජව වනම පිරිසක් ඉදිරියට නොපියව යන්න පුළුවන් ඉදී හැකියාවක් මේ පින කුසලය තුලින් ඇති වෙනවා. ඒ නිසා පින්තුනි කුසලයේ වූ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි මෙන්න මේ පිළිට බර වෙච්ච අම්මස්සකතා සම්මාදිට්ඨිය. බොහෝ දෙනා හිතන් ඉන්නවා පින්තුනි අපි සින්දහම් ටිකක් කරනවා අපි බණ ගහනවා අපි කෝයට සිලුත් ගන්නවා ඒ නිසා අපේ ජීවිත දැන් සම්පූර්ණයි කියලා. නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන අපිට පින්තුනි මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මවල කියපු තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. මේක තමයි අපි ළඟා ජීවිත සම්මාදිට්ඨිය. බුදුහාමුදුර දේශනා කරනවා අත්ති පිටකේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මාර්ගංගා කියලා. මේක විශේෂ අවස්ථාවක්. මෙන්න මේ සම්මාදිට්ඨිය තමයි පින්නතුනි සැබෑ ලෙසම අපට දුකෙන් නිදහස් වෙන්න මාවත සඳහන් වන්නේ. කම්මසකතා සම්මාදිට්ඨිය ඇතැමිට අබුද්ධෝත්පාද කාලේ වුණත් පින්නතුනි කෙනෙකුට කරන්න පුළුවන්. ඇතැමිට සාමාන්‍ය දාන සීල විතරක් නෙවෙයි භාවනාව දිනු කළ ඇතැමිට සීල දිනු කරලා ධ්‍යාන වඩලා මහා කල් 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥායතනෙ කියන අරෝපාචර බ්‍රහ්මලෝකයට නම් යන්න පුළුවන් ඉදිරි හිත දිනු කරගන්න පුළුවන් මේ සම්මාදිට්ඨියේ මුල් පියවර දිනු කළා. නමුත් පින්තුනි එතරම් දීර්ඝ කාලයක් බ්‍රහ්මලෝකණී හිටියත් දුකෙන් නිදහස් වීමක් නැහැ. නැවත ඇතැමිට පසු කාලීන යා දුකට ගාමි වෙන්න පුළුවන්. එනිසා බුදුදහමේ ප්‍රධාන වශයෙන් උනන්දු කරන්නේ පුද්ගලයන්ට සක්කාය දිට්ඨිය ප්‍රහීණ කිරීම සඳහා වූ මාවත දැක්වෙන මෙන්න මේ දෙවැනි සම්මා දිට්ඨියේ පියවර යන්නට. ඒකට හේතුව තමයි පින්තුනි අපි කොයිතරම් පිනින් බරව හිටියත් මේ කම්මස්සකට සම්මා දිට්ඨිය සහිතව හිටියත් අපි ජීවිතේ හඬන්න වැළපෙන කාරණයක් ආපු අවස්ථාවේදී අපි හඬනවා වැළපෙනවා. අපේ සමීපතම ඥාතීන් ළඟ වුණාම අපේ සමීපතම ඥාතීන් මිය යනකොට අපි උගා සංවේගයකට පත් වෙනවා, දුකට පත් වෙනවා. මොකද මේ පින්කම් වලින් විතරක් හේතුකෙන් අපට නිදහස් වෙන්න බෑ. හේතුකෙන් නිදහස් වන නම් පින්නතුනේ මෙන්න මේ සම්මා දිට්ඨියේ දෙවෙනි පියවර වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නමින් හැඳින්වෙන අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන සම්මා දිට්ඨියට අපි යන්නට ඕන. අරියා කියන්නේ ආර්ය වූ කියන එක, අනාසවා කියන්නේ ආස්ත්‍ර වලින් බැහැර වූ කියන එක, ලෝකෝත්තරා කියන්නේ ලෝකෙන් ඉක්ම වෙච්ච, මග්ගංගා කියලා කියන්නේ සුවාන ආදී මාර්ගඵල වලට මාර්ගාංගියක් වෙච්ච සම්මා දිට්ඨියක් කියනවා. මෙන්න මේ සම්මා දිට්ඨියෙන් කරන්නේ පින්නතුනි දුක ඇතිවන හේතුව ගැන පැහැදිලිවම විග්‍රහ කළ දක්වනවා. දුක ඇතිවන්නේ ඇයි? අපේ නෙතට අඳුල, සිතට අසහන ඇතිවන්නේ ඇයි කියන කරුණ පැහැදිලිවම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පැහැදිලි වෙනවා. පින්නතුනි සැබෑ ලෙසම අපි බුදුදහම තේරුම් ගත්තායි කියලා කියන්නේ දුක පිළිබඳව තේරුම් ගත්තාය කියන පදනමේ. සාමාන්‍ය පින්නතුනි අපට හිතෙනවා ලෙඩ වෙන එක, මහලු වෙන එක වගේ කාරණා තේරුම් ගත්තොත් දුක තේරුම් ගත්තාය කියලා. පින්නතුනි එවැනි කාරණයක් තේරුම් ගන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. බෞද්ධයෙකුගේ ප්‍රධාන ලක්ෂණය තමයි දුක තේරුම් ගැනීම. මේ දුක තේරුම් ගැනීමේදී ප්‍රධාන කරුණක් හැටියට සඳහන් කරලා තියෙන්නේ ධම්මචක්ක සූත්‍රය ආදී සූත්‍ර රැසට සඳහන් වන්නේ සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. උපාදානස්කන්ධ පංචකයේ ගොඩනැගීමේ දුක ගැන සඳහන් කරනවා. පින්නතුනි මේක ටිකක් ගැඹුරින් අපි තේරුම් ගත යුතු කාරණයක්. උපාදානස්කන්ධ පංචකය කියලා කියන්නේ අපි ඇසින් රූපයක් දකිනවා නම් රූපය දැකීම පිළිබඳ වේ දර්ශනය අපේ හිතට අවබෝධ වෙනවත් එක්කම උපාදානස්කන්ධ පංචකයක් ක්ෂණිකව හටගත්තා. ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ උපාදානස්කන්ධ පංචකයේ ක්ෂණිකව හටගත්තා, ක්ෂණිකව නිරුද්ධ වුණා. මෙන්න මේ දිය අපි හරියට දන්නේ නැති නිසා අපි හිතාගෙන ඉන්නවා බාහ්‍ය ලෝකයක් සැබෑලිතම තියෙනවා, අභ්‍යන්තර ලෝකයක් සැබෑලිතම තියෙනවා කියන වැරදි හැඟීම නිසා අපි මේ අස්සන්නාස අදින්ද්‍රිය වලට රූප ශබ්දාදී අරමුණු නැඹුරු වෙනකොට මේ ඇති වෙන අවබෝධය අපි මම මගේ වශයෙන් ග්‍රහණය කරගන්නවා. සමායතුරු කරන පුද්ගලයන්, ඒ වගේම සමායතුරු කරන සමා පාවිච්චි කරන බඩු කාණ්ඩ, ඒ වගේම සමාඩ තියෙන කීර්ති නාමය, සමාඩ තියෙන රැකිරස්සාදිය මේ සියල්ල අපි පිළිතුරු මගේ කරගෙන මේ ඉන්නේ. යම් කාර්යයක් මගේ කරගෙන දැඩි ආශාවෙන් ඉන්නවා නම් පිළිතුරු අපිට හිතෙනවා අපි මේ සැප විඳිනවායි කියලා. අපිට හිතෙනවා මහ ලොකු තෘප්තියක් අපි මේ විඳින්නේ කියලා. එහි යම් තෘප්තියක් ආස්වාදයක් තියෙනවා පිළිතුරු. නමුත් ඒ ආස්වාදයේ පිළිතුරු අල්ප ආස්වාද දෙයක්, ඒක බහු ආදීනව දෙයක්. ඒ ආස්වාදේ තාම ටික කලකට විතරක් සීමා වෙන දෙයක්. එනිසා බුදුදහමෙන් සඳහන් කරන්නේ මෙන්න මේ ආස්වාදයෙන් අපි මුලා වුණොතින්. ඒ ආස්වාදයෙන් මුලා වුණාය කියලා කියන්නේ පිළිතුරු. යමකට අපි දැඩි ලෙස ආසා කරාය කියලා කියන්නේ යමක් පිළිබඳව අපි ලෞකික දෙයකට වඩාත්ම සතුටු නැහැ කියලා කියන්නේ. අනිත් පැත්තෙන් පින්නතුනි ඊට සමගාමීව අපි ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමා කැමති විදිහට නොපවතිනකොට, ඒ දේ තමන්ට අහිමි වෙනකොට, ඒ දේ විනාශ වෙනකොට තමා ඒ තා ප්‍රමාණයට දුක් වෙනවා. ඒ නිසා යමක් සතුටෙන් ග්‍රහණය කරගත්තායි කියලා කියන්නම පිටතුණි. හරියට කලාමැදිරියෙක් නැත්නම් කුඩා සතෙක් ලාම්පු දැල්ලකට පැන්න වගේ දෙයක්. ඒ සතා අර ලාම්පු දැල්ලට ලංවන්නේ පිටතුණි දුක් විඳින නෙවෙයි. ඒ සතා හිතන වේ කියලා වාස්වාදයක් තියනවායි කියලා. නමුත් පිටතුණි යාස්වාදය කරා යන සත්‍යය අනාගතයේ මහා දුකකටපත් වෙනවා. අන්නේ වගේ පිටතුණි අපට බුදුදහමෙන් සඳහන් වන ප්‍රධානම දේ තමයි මෙන්න මේ දුක ඇතිවන්නට හේතුව සඳහන් කරන මෙන්න මේ අනාස්ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය තේරුම් ගැනීම. මෙන්න මේ සම්මාදිට්ඨිය අවබෝධ කර ගැනීමෙන් ඒ සම්මාදිට්ඨිය අනුව සමාධි ස්තරයව ගොඩ නැගීමෙන් විතරයි පින්තුණි දුකේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පින්තුණි ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් දූ දරුවන් ඉන්නවනම් දෙමාපියෝ ඉන්නවනම් මේ අවබෝධය අපි නිසි ලෙස ලබා නොගත්තොත් අනිවාර්යයෙන්ම පින්තුණි අනාගතය අපට දුක් වෙන සිද්ධ වෙනවා. අනාගතය අපට කඳුළු පලන සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ ධර්ම දුකෙන් නිදහස් වීම සඳහා උදේශනා කරපු ධර්ම. වරක් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් මතුවට කරුණ දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකද මේ කරුණ දෙක දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. මේකම තමයි පින්තුණි චතුරාර්ය සත්‍යයේ හැටියට කාරණා හතරක් ඉදිරියට විස්තර වන්නේ. මේකම තමයි පින්තුණි ද්වාදසාකාරයේ විදිහට තිබරිවට ද්වාදසාකාරයේ විදිහට ධම්මචක්ක සූත්‍රය සඳහන් කරේ මේ කාරණා දෙකමයි. ඒ නිසා විවිධ න්‍යායවලින් පුද්ගලයන්ගේ ස්වභාවය අනුව විවිධාකාරයෙන් දේශනා කරපු මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ මාවත අපට පැහැදිලිවම බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අන්න ඒ අවබෝධයක් යම් කිසි දවසක ලබා ගත්තා නම් පින්තුණි බාහිර සමාජයේ දේවල් වෙනස් වෙනකොට බාහිර පුද්ගලයන්ගේ අමිහිරි අත්දැකීම් අපේ ජීවිතේට ලැබෙනකොට අපි කිසි වෙඩගත් වෙනුදුනි මානසිකව කඩා වැටෙන්නේ නැහැ. අපි දන්නවා මේ බාහිර ලෝකේ සියල්ලම වෙනස් වෙන ලෝකයක අපි ඉන්නේ. අපි දන්නවා අපි කැමති විදියට මේ බාහිර දේවල් නොපවතිනා කියන කාරණය. අපි තේරුම් ගන්නවා සමනුත් වෙනස් වෙමින් මේ ඉන්නේ කියන කාරණය අපි ප්‍රත්‍යක්ෂ කරනවා. මෙන්න මේ ප්‍රත්‍යක්ෂය තුළින් පින්නතුනි අප දුකින් නිදහස් වීමේ මාවත පැහැදිලි ලෙසම අවබෝධ කරගත්තා. දුකට හේතු රාශියක් බුදුහාමුදුර දේශනා කළා. ඒ අතරින් ආසන්නතම ප්‍රධානම හේතුව හැටියට දේශනා කළේ බැඳීම ආසාව නැත්නම් තෘෂ්ණාව. අන්න ඒ තෘෂ්ණාව නැමැති බැඳීම දුරු කර ගන්නන් පින්නතුනි කෙමෙන් කෙමෙන් අපි ඒ සඳහා වූ මාවත තේරුම් අරගෙන ආසාවන් ටිකෙන් ටික අඩු වෙන මාවතක් අපි යෙදෙන්නට ඕන. ඒ සඳහා මුලින් සඳහන් කරපු ආකාරයට දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නිරතුරුවම අපේ ජීවිතවල සිද්ධ කරන ගමන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා අපි සම්පූර්ණ කරගන්නට ඕන. සීලය පිළිදල පින්නතුනි ඇත නැත කියන නැත්නම් සාස්ත්‍ව උච්චයද කියන මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් අත්මිදලා මධ්‍යම ප්‍රතිපදාවේ පිළිදලා සම්මාදිට්ඨියේ පෙරට කොට ගත්තෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි අපේ චර්යාව සකස් කරගන්නට ඕන. මනා දැක්මක් ඇති කරගෙන ඒ අනුව තමගේ සංකල්පනා ගොඩනගාගෙන යහපත් වචන කතා කරමින් කර්මාන්ත නිවැරදි කරගෙන යහපත් ජීවිතයක් ගත කරමින් යහපත් උත්සාහයෙන් යහපත් සීකල්පනාවෙන් නිවැරදි සමාධියක් අප විසින් ගොඩනගා ගන්නට ඕන. අන්න එවැනි කෙනාට තමයි පින්නතුනි සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙක සම්පූර්ණ වෙලා සදහටම දුකෙන් නිදහස් වීම සඳහා අවකාශ ලැබිලා තියෙන්නේ. අවකාශ ලැබෙන්නේ පින්නතුනි බුදුහාමුදුරන්ගේ සමස්ත ධර්මම මෙන්න මේ සූත්‍රය තුල කැටි වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපේ මූලික අදහස වියොත්තේ මූලික උත්සාහය වියොත්තේ කම්මසගතා සම්මාදිට්ඨියෙන් අපි පින්දහම් කරන ගමන් අපේ ජීවිත පිනින් පුරවා ගන්න ගමන් අනිත් පැත්තෙන් පින්නතුනි මෙන්න මේ අනාස්රව වූ ආර්ය වූ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා නිතර අපි ධර්ම දේශනා අහලා අපේ ජීවිතයේට අනාගතෙන්න පුළුවන් දුක්ඛම් කටළු වලින් නිදහස් වන්නට පුළුවන් විදියට අපේ සිත ශක්තිමත් කර ගැනීම. ඒ සඳහා පින්නතුනි ලෝකයේ සිදුවන අනිත්‍යතාවයෙන් නිතරම නුවණින් දකින්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයවත්ෙන් හෝ වේවා, ඒ වගේම අස්කන්නාසාදී ආයතන වශයෙන් හෝ වේවා, ඒ වගේම ධාතු ආදී වශයෙන් හෝ වේවා, මේ අපේ සමස්ත ජීවිත ක්‍රියාවලියම මොහොතක් පාසා වෙනස් වන ආකාරයෙන් නුවණින් දකින්න. යම් කිසි කෙනෙක් මේ වෙනස් වීම නුවණින් දකිනවා නම් ඒ දකින ප්‍රමාණයට පින්නතුනි ඔහු ඇලීම අඩු වෙනවා. ඒ වගේ මේ වෙනස් වීම දකින ප්‍රමාණයට වෙනස් වීම නොවීම දකිනවා නම් ඔව් දුකක් තේරුම් ගන්නත් වෙනවා. ඒ වගේම දුක තේරුම් ගන්න ප්‍රමාණයට ඔහු ආත්ම දෘෂ්ටියෙන් බැඳලින්න තමා අසුරු කරන දේවල් සහ සමාජයේ මේ ශාරීරිය පිළිබඳව නැත්තම් කිටියෙන් කියනවා නම් උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳවම තියෙන ආසාව ටිකෙන් ටික සමාවෙමින් අඩු කරගන්නවා. මෙන්න මේ අවබෝධය කරා යාම පින්නතුනි අපේ ජීවිතවල ප්‍රධානම ඉලක්කය කරගන්නට ඕන. අපි මෙවැනි කාලයක පින්නතුනි මානසික ලෝකෙ ඉපදලා තින්න මේ අවබෝධය ලබන්න. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි සමහර දෙවියන් දිව්‍ය ලෝකෙින් තුත වෙනකොට අනිත් දෙවරු ඇවිල්ලා මේ දෙවියන්ට ආරාධනාවක් කරනවා. ඔබ සුගතියට යන්න, ඔබ සුගතියට ගිහිල්ලා බුදුන් දහම් සඟුන් කියන සත්‍නත්‍රයේ සරණ යන්න කියලා. දෙවියන් පින්නතුනි සුගතිය හැටියට දේශනා කරන්නේ කොහේද? දෙවියන් සුගතිය හැටියට සඳහන් කරන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙ ඉපදීමයි. නමුත් මනුස්ස ලෝකෙට ආපු අපට මේක අමතක වෙලා අපි හිතාගෙන ඉන්නවා නැවත අපි අර පැත්තට හැරෙන සුගතිය කියලා හිතලා. පින්නතුනි ඉතාම වටින භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබා ගත්තේ අපි. ඒ නිසා මේ ලබාගත් අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. හත්හැවිරි දිවියේ පටන් ඇතැම් විට අවුරුදු 120 ක මහනෙත් සිටිය බුදුරජාණන් වහන්සේ විපාලේ. හත්හැවිරි දිවියේදී සහස්ත්‍රයේ ස්වාමීන් වහන්සේ හිටියා වගේම රාජ ආමඳුර වැනි අය, ඒ වගේම සෝනා මිහිණිය වැනි අය අවුරුදු 120 ක මහනෙත් අය. ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් ඇතැම් විට දැන් අපට වයස ඇය, දැන් අපට ඇඟේපස්සේ අමාරු, දැන් ලෙඩ දුක් වැඩි, දැන් නමුකුත් කරන්න බෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශ්‍රාවකයන් වහන්සේලා අප්‍රමාදීව ක්‍රියා කරපු ආකාරය අපේ ආදර්ශයට ගන්නට ඕන. ඒක අපේ ජීවිතේට ලොකු ආලෝකයක්. ඒක අපේ ජීවිතේට ලොකු ආදර්ශයක්. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ඉතාම දුර්ලභ අවස්ථාවෙන් අප්‍රමාදීව කුසල දහම් සිදු කරන්නට ඔබ අප හැමදෙනාම අධිෂ්ඨාන කරගනිමු. එසේ සිදු කිරීම සඳහා ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් මේ හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම සිදු කිරීමෙන් මේ සංගීතයෙන් බලාපොරොත්තු වෙනවා. මීට වසර 12කට කලින් මියගිය නාවින් නේවිසෝ ලයිනල් අප්වාන මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම මේ මහත්මයාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඥාති දෝෂතුන්ට පුණ්‍යානුමෝදන් කිරීමටත්, ඒ වගේම කළුබෝවිල ආමිනේගේ පාර්ශ්වයෙන් මියගිය මේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් හැමදෙනාටම පුණ්‍යානුමෝදන් කිරීම සඳහා සෙන්නකෝන් මහත්මයා ප්‍රධාන ඥාතීන් මේ පින්කමේ දායකත්වය උසුලනවා. එනිසා අපි හැමදෙනාටම පුණ්‍යානුමෝදන් කරමු. මේ මිය පරලෝකපත් ලයිනල් ලප්පාමි මහත්මයා ප්‍රධාන සියලුම ඥාතීන්ද, ඒ වගේම දෙවියන් සහිත ලෝකයාද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු.